මාර්ගයදා කොටදෙනියාව අකරංගහ ප්‍රදේශයෙන් වාර්තා වූ එයා සදයමේ දැරිවියගේ ඝාතන සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කටයුතු පවත්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් විසින් ඊ දවසේ මෙම සිද්ධිය සම්බන්ධව එක් සැකකරුවකු ගම්පහ බෙම්මුල්ල බදුවතුකොඩ ප්‍රදේශයේදී අත්තරම් කරනු ලැබුවා. මෙම පුජ්‍යලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වූ ඉතා සුවිශේෂ වැදගත් කරුණු රාශියක් මෙම ඝාතනයට සම්බන්ධව හෙළිදරව් වී තිබෙනවා. ඒ අනුව මෙම පුජ්‍යලයා මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඔහුට විරුද්ධව ඉදිරි නෛතික ක්‍රියාමාර්ගයන් ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යනු ලබන මෙම සිද්ධිය සම්බන්ධව දැන් දින කිහිපයකට ප්‍රථම සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අරගෙන ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සැකපිට ප්‍රශ්න කිරීමෙන් පසු යොමු කර තිබෙනවා. එම පරීක්ෂණ කටයුතු මෙම සිද්ධියට සමගාමීව දැන් සිදු වෙමින් පවතිනවා.